சர்வாஜ்ஞதா ஞானய பட்டிசம்பிதா மக்கையே சோலச பஞ்ஞா நித்தேசையே ததாகதயன் வஹான்சேகே சர்வாஜ்ஞதா ஞானய மெசே விஸ்தர கரத்தேய நத்தி தஸ்ஸ பகவதோ அஞ்ஞதம் அதிட்டம் அவிதிதம் அசச்சிகதம் அலு அபஸ்ஸிதம் பஞ்ஞாய அதீத அநாகத பச்சுப்பண்ணாம் உபாதாய சப்பே தம்மா சப்பாகாரேன புத்தஸ் பகவதோ ஞானமுகே அபாதாங் ஆகச்சந்தி. யங்கிஞ்சி நெய்ய நாம அத்தி தங் சப்பங் ஜானிதப்பங் அத்ததோவா பரத்தோவா உபயத்தோவா திட்டதம்மிகோவா அத்தோ சம்பராயிகோவா அத்தோ உத்தானோவா அத்தோ கம்பீரோவா அத்தோ குல்ஹோவா அத்தோ படிச்சன்னோவா அத்தோ நெய்யோவா அத்தோ நீதோவா அத்தோ அனவஜ்ஜோவா அத்தோ நிக்கிலேசிகோவா அத்தோ ஓதானோவா அத்தோ பராமத்தோவா அத்தோ சப்பந்தங் அந்தோ புத்த ஞானே பரிவர்த்ததி. தேரும ஏ பாக்யவதுன் வஹான்சே விசின் நொதன்னா லத்தக் நொதக்னா லத்தக் ஞானேன் நொபமினன லத்தக் பிரத்யக்ஷ நொகரன லத்தக் ஞானேன் ஸ்பர்ஷ நொகரன லத்தக் நெத. அதீதவூது அநாகதவூது வர்த்தமானவூது சகல தர்மயோ சர்வாகாரயன் பாக்யவத் முதுரஜானன் வஹான்சேகே ஞானமுகேஹி பெனிசிட்டின்னாக. நெய்யனம் வூ யம் கிசிவாக் அதினம் ஏ தத்தயுது சியல்ல ஆத்மார்த்தேஹோ வேவா பரார்த்தேஹோ வேவா உபயார்த்தேஹோ வேவா திருஷ்ட தர்மி கார்த்தே ஹோவேவா சம்பராய் கார்த்தே ஹோவேவா நொகபுரு அர்த்தே ஹோவேவா காம்பீர அர்த்தே ஹோவேவா குடார்த்தே ஹோவேவா பிரச்சன்ன ஆர்த்தே ஹோவேவா நெய்ய ஆர்த்தே ஹோவேவா நீதார்த்தே ஹோவேவா அனவர்த்தே ஹோவேவா நிக்லேஷ அர்த்தே ஹோவேவா வியாவதனார்த்தே ஹோவேவா நிர்வாண சங்கியாத பரமார்த்தே ஹோவேவா ஏசியல்ல புத்த ஞானேதுல பரிவர்த்தனேவை. சப்பங் காய கம்மங் புத்தஸ்ஸ பகவதோ ஞானு பரிவர்த்ததி சப்பங் வச்சி கம்மங் புத்தஸ்ஸ பகவதோ ஞானு ஞானானு பரிவர்த்ததி சப்பங் மனோகம்மங் புத்தஸ்ஸ பகவதோ ஞானானு பரிவர்த்ததி. பாக்யவத் புதுரஜானன் வஹான்சேகே காய கர்ம சியல்ல ஞானே அனுபவதி. பாக்யவத் புதுரஜானன் வஹான்சேகே வாக் கர்ம சியல்ல ஞானே அனுபவதி. பாக்யவத் புதுரஜானன் வஹான்சேகே மனோ கர்ம சியல்ல ஞானே அனுபவதி. அதீதே புத்தஸ்ஸ பகவதோ அப்பட்டிஹதாங் ஞானாங் அநாகதே புத்தஸ்ஸ பகவதோ அப்பட்டிஹதாங் ஞானாங் பச்சுப்பண்ணே புத்தஸ்ஸ பகவதோ அப்பட்டிஹத ஞானம். பாக்யவத் புதுரதுன்கே ஞானே அதீதேஹி சபீமக் நெத. பாக்யவத் புதுரஜானன் வஹான்சேகே ஞானே அநாகதே ஹபீமக் நெத. பாக்யவத் புதுரஜானன் வஹான்சேகே ஞானே வர்த்தமானேஹி ஹபீமக் நெத. யாவதகாங் நெய்ய தாவதகாங் ஞானாங் ஞான பரியாத்திகாங் நெய்யாங் நெய்ய பரியாத்திகங் ஞானங் நெய்யங் அதிக்கமித்வா ஞானங் நப்பதி வத்ததி. ஞானங் அதிக்கமித்வா நெய்ய பதோ நத்தி அஞ்ஞமஞ்ஞ பரியத்தட்டா இனோ தே தம்மா யதா துவின்னங் சமுக பட்டா பட்டலானங் சம்மா புசிதானங் ஹெட்டமங் நாதி வத்ததி. அஞ்ஞமஞ்ஞ பரியத்தாட்டா இனோ ஏவமேவ புத்தஸ்ஸ பகவதோ நெய்யாஞ்ச ஞானாஞ்ச அஞ்ஞமாஞ்ச பரியத்தட்டாயினோ யாவதகாங் நெய்ய தாவதகாங் ஞான யாவதகாங் ஞான தாவதகாங் நெய்ய நெய்ய பரியாத்திகாங் ஞானாங் ஞான பரியாத்திகாங் நெய்ய நெய்ய அதிக்கமித்வா ஞானாங் நப்பதி வத்ததி ஞான அதிக்கமித்வா நெய்ய பதோ நத்தி அஞ்சமான்ய பரியத்தட்டாயினோ தே தம்மா சப்பேசு தம்மேசு புத்தஸ பகவதோ ஞானாங் பவத்ததி. ஞெய்ய யம் பமனாம் ஞானேத எப்பமனவே ஞெய்யத ஞானேத ஹிமிகொட்ட அத்தேய ஞானேத ஞெய்யத ஹிமிகொட்ட அத்தேய ஞெய்ய இக்மவா ஞானேன பவதி ஞானே இக்மவா நெய்ய பதய நத. ஏ தர்மயோ ஓனோன் பரியந்த கொட சிட்டின்னாக கடவால் மெனவின் ஹேத்துவன சேப்புவக் வசூ கல்ஹி யம்சே உடுப்பியன யட்டுப்பியன இக்மவா நொசிட்டீத யட்டுப்பியன உடுப்பியன இக்மவா நொசிட்டீத யம்சே ஏதக ஓனோன் கிளவர கொட அத்தே வேத எமென் பாக்யவத் உதுரதுன்கே ஞானேஹா ஞெய்ய ஓனோன் கிளவர கொட அத்தேய யம் பமன ஞானே வேத ஞானேத எப்பமனவே யம் பமன ஞெய்ய வேத ஞானேத எப்பமனவே ஞானே யம் பமனத ஞெய்யத எப்பமனய ஞானே ஞெய்யய கிளவர கொட அத்தேய ஞெய்ய ஞானேய கிளவர கொட அத்தேய ஞெய்ய இக்மவா ஞானே நுபவதி ஞானே இக்மவா ஞெய்ய பதய நத. ஏ தர்மயோ தெதன ஓனோன் கிளவர கொட சிட்டின்னோய பாக்யவத் புதுரதுன்கே ஞானே சகல தர்மயன்ஹி பவத்தின்னேய. மேய பட்டிசம்பிதா மக்கையே சோலச பஞ்ஞா நித்தேசையே ததாகதயன் வஹான்சேகே சர்வஜ்ஞா ஞானே விஸ்தர கதி கர ஏதி ஆகாரயாய். சர்வஜ்ஞா ஞானே சகல தர்ம விஷயேஹி கிசி தனக பெகிலீமக் கெட்டீமக் ஆவரணயக் நெதிய நெதிவ கமன் கரண பவின் ஏட்ட அனாவரண ஞானேய யாய்த கியனு லபே. சர்வஜ்ஞதா ஞானே அதிபவின் புதுரதுன்ற சியல்ல நிரத்தொருவ பெணமின் பவத்தின்னேத நொவே. ஏ ஞானே அதி கல்ஹி நொதத்தஹகி நொதகியஹகி தயக் தனத. ஆவர்ஜனா கரண கல்ஹி சியல்ல இதா பிரிசுது லெச ஏ ஞானேட பெணென்னேய. ஏ லௌதுரா புதுனட பமனக் அதி அன் கிசிவெகுட நதி விசேஷ ஞானேயகி. எஹி தது செஸ்ஸான் விசின் நொதகிய ஹகிய. ஏ ஞானே ஹட்டி கெசேத எக் புத்கலேகுட பமனக் எபது ஞானயக் அதிவிய ஹகிது புதுரதுன் ஏ ஞானேன் எகவிட்டம சியல்ல துட்டுவேது எக்கினெக வென்வென் வாஷின் பலா தன சர்வஜ்ஞ ஊயேது யனாதீன் சாமானிய தனயா விசின் நொசித்திய யுத்திய. ஏ சித்தீம அனர்த்தகரைய. எபவின் ததாகதயன் வஹான்சே விசின் அங்குத்தர சதுக்க நிபாத்தே தசிய திசட்டே புத்தானங் பிக்கவே புத்த விசயோ அச்சிந்தையோ ந சித்தா ந சித்திதப்பா யஞ்சித்தேனதோ உம்மா தஸ்ஸ விகாதஸ்ஸ பாகி அஸ்ஸ யனு அதாரன் லதி. எஹி தேரும மகனினி புதுன்கே புத்த விஷய நொசித்திய யுதிய. ஏசிதன்னே நாம் உமது பவட்டாத் வெஹசட்டாத் பத்வன்னேய யனு எஹி தேருமாய். தச பல ஞானய தசகோ பணிமானி சாரிபுத்த ததாகதஸ்ஸ ததாகத பலானி ஏஹி பலேஹி சமன்னாகதோ ததாகதோ ஆசபாங் டானங் பட்டிஜானாதி பாரிசாசு சீஹநாதி சீஹநாதாங் நததி பிரம்மச்சக்கங் பவத்தேதி. மெசே மகாசீஹநாத சூத்ரேஹி வதாரா அதி பரிதி ததாகதயன் வஹான்சே ஹட செஸ்ஸண்ட நதி ஞான பல தஹயக் அத்தேய. ஏ பலயன்கின் யுக்தவன பவின் ததாகதயன் வஹான்சே லோகேஹி உத்தமஸ்தானேட பெமின சிட்டினசேக. ஷத்ரிய பிரிச பிராக்மண பிரிச கிரகபதி பிரிச ஸ்ரமண பிரிச சாதுர் மகாராஜிக தாவதின்ச பிரிச மார பிரிச பிரக்ம பிரிச யன அட பிரிசெஹி அபீத சிங்கநாத பவத்வனசேக. බ්‍රහ්මචක්‍ර නම් වූ උත්තම ධර්මචක්‍රය පවත්වනසේක. පළමුවන තථාගත බලය. ස්ථාන අස්ථාන දන්නා නුවණ. මහා නිසීහනාද සුත්තේන්. ඉද සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථාභූතං පජානාති. ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති. යම් බලං ආගම්ම තථාගතෝ ආසහං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති. මේ පාඨයේහි ඨාන යන වචනයෙන් දක්වන්නේ ඒ ඒ කරුණු සිදුවීමේ ඒ ඒ දේ ඇතිවීමේ හේතුවයි. අට්ඨාන යන වචනයෙන් කියවෙන්නේ හේතු නොවන දෙයයි. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවීමේ හේතුවද නිවැරදි ලෙස දන්නාහ. එසේම අහේතුද නිවැරදි ලෙස දන්නාහ. ඒ හේතු අහේතු දෙක ඇති සැටියටම නොවරදවා දන්නා නුවණ පළමුවන තථාගත බලයයි. ඒ බලයෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකේහි අග්‍රස්ථානයට පැමිණ සිටින්නාහ. අටපිරිස මැද සිංහනාද පවත්වන්නාහ. බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහ. මේ ඥානයෙන් තථාගතයන් වහන්සේ සෝවාන් පුද්ගලයෙකු විසින් කිසි සංස්කාරයක් නිත්‍ය කියාද, සුඛය කියාද, ආත්මය කියාද වරදවා සිතා ගැනීමට කරුණක් නැති බව දන්නාසේක. පෘතජ්ජනේකු විසින් නම් එසේ වරදවා සිතා ගැනීමට කරුණු ඇති බව දන්නාසේක. සෝවාන් පුද්ගලයෙකු විසින් මව, පියා, රහතුන් මැරීමට, නපුරු සිතින් තථාගත ශරීරයේ ලේ මතු කිරීමට, සංඝයා බිඳවීමට කරුණක් නැති බව දන්නාසේක. පෘතජ්ජනයෙකු විසින් එසේ කිරීමට කරුණු ඇති බව දන්නාසේක. සෝවාන් පුද්ගලයෙකු විසින් භවාන්තරයේදී වුවද බුදුරතුන් හැර අන්‍යයෙකු තමා ශාස්ත්‍රූවරයෙන් වශයෙන් සැටියට පිළිගැනීමට කරුණක් නැති බව දන්නාසේක. පෘතජ්ජනයන්ට වනාහි අන්‍යන් තමාගේ ශාස්ත්‍රූවරයා හැටියට පිළිගැනීමට කරුණු ඇති බව දන්නාසේක. සෝවාන් පුද්ගලයෙකුට සසර අටවන වරටත් ඉපදීමට හේතුවක් නැති බවත්, එක් ලෝක ධාතුවක එක්වර ලෞතුරා බුදුවරයන් දෙනමක් පහළ වීමට හේතුවක් නැති බවත්, එක් ලෝක ධාතුවක එකවර සක්විති රජුන් දෙදෙනෙකු පහළ වීමට හේතු නැති බවත්, ස්ත්‍රීත්වයේ සිටි ලෞතුරා බුදු විය හැකි වීමට, චක්‍ර රජ වී රජ වීමට හැකි වීමට, ශක්‍රයා වීමට හැකි වීමට, මාරයා වීමට හැකි වීමට, බ්‍රහ්මයා වීමට හැකි වීමට හේතුවක් නැති බවත් දන්නාසේක. කාය වාක් මනෝ ජුස්චරිත යන මේවායින් ඉෂ්ට විපාක ලැබීමට කරුණක් නැති බවත්, කාය සුචරිත, ත්වාක් සුචරිත, මනෝ සුචරිත යන මේවායින් අනිෂ්ට විපාක ලැබීමට කරුණක් නැති බවත් දන්නාසේක. මේ සියල්ල පිළිබඳව හේතු අහේතු දන්නාසේක. දෙවන තථාගත බලය. කාලත්‍රය වර්ති නම් වූ කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණ. මහා සීහනාද සුත්තේන්. පුනච පරං සාරිපුත්ත තථාගතෝ අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති. ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං යං බලං ආගම්ම තථාගතෝ ආසහං ඨානං පටිජානාති. පාරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති. තේරුම අතීත අනාගත වර්තමාන යන කාලත්‍රෙහි වූ කුසල අකුසල කර්මයන්ගේ විපාක තත්වාකාරයෙන් දන්නා නුවණ දෙවන තථාගත බලය බව මේ පාඨයෙන් කියවේ. කර්ම විපාක තත්වයේ ඊටම ගැඹුරු කරුණකි. එය බුදුවරුන්ට මිස ශ්‍රාවකයන්ට අවිෂය කරුණකි. ශ්‍රාවකයන්ට දත හැක්කේ කර්ම විපාකයෙන් සුළු කොටසක් පමණකි. තම තමන්ට දත හැකි ප්‍රමාණයෙන් කර්ම විපාක තත්වය දැනගැනීමට ශ්‍රාවකයන් විසින්ද උත්සාහ කළ යුතුය. එය සර්වාකාරයෙන්ම දැනගන්නට උත්සාහ කළහොත් සිතන්නට ගියහොත් ඉන් ශ්‍රාවකයා අමාරුවට පත්වෙනවා මිස ඔහුට අන් පලක් නොලැබේ. එහෙයින් අංගුත්තර නිකාය 288 කම්ම විපාකෝ භික්කවේ අචින්තයෝන චින්තබ්බෝ යංචින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගී අස්ස යනුවෙන් මහණනි, කර්ම විපාකය නොසිතිය යුත්තකි, නොසිතිය යුතුයි. ඒ සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණේය යයි තථාගතයන් වහන්සේ වදාළසේක. තථාගතයන් වහන්සේගේ කර්ම විපාක ඥානය වූ දෙවන තථාගත බලය අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේ මෙසේ සොළොස් ආකාරයකින් විස්තර කර තිබේ. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පත්ති පතිබාල්හානි න විපච්ඡන්ති. ගති සම්පත්තියෙන් වළක්වනු ලැබීමෙන් විපාක දිය නොහැකිව ඇති ඇතැම් පාපකර්මයෝ ඇතහ යනු එහි තේරුමයි. ගති යනු ආත්මභාවයට නමකි. කුසල කර්ම බලයෙන් ලබන මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආත්මභාවයෝ ගති සම්පත්තියයි. කුසල කර්මයකින් යහපත් ආත්මභාවයක් ලද කල්හි බෙහෙවින් කුසල කර්මයෝ විපාක දෙති. අතීතයේ කළ බොහෝ අකුසල කර්ම ඇතියවුන්ට ඒ ආත්මභාවයේදී ඒවා විපාක නොදෙති. ගති සම්පත්තිය ඒවා විපාක දීම වලක්වයි. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපාදි සම්පත්ති පතිබාලහානි න විපච්ඡන්ති. උපදි සම්පත්තියෙන් වලක්වනු ලැබීම නිසා විපාක නොදෙන ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ යනු එහි තේරුමයි. උපදි සම්පත්තිය යනු හොඳින් වැඩුණු අංග ප්‍රත්‍යාංග ඇති ශීත උෂ්ණ ආදියට ඔරොත්තු දෙන වැඩට ඔරොත්තු දෙන වර්ණවත් වූ දුටුවන්ට සතුට ඇති කරන සෝබන ශරීරයයි. අතීතයේ කළ බොහෝ අකුසල කර්මයන් ඇතියකු විසින් යම් කිසි කුසලයකින් උපදි සම්පත්තිය ලද හොත් රූප ස්වභාව නිසා ඔහුට ගිය ගියතන සැලකිල් ලැබේ. උපදි සම්පත්තිය ඇති තිරිසන් සතාද බොහෝ සැප ලබති. ඇතැම් තිරිසනුන් දුප්පත් ඇතැම් මිනිසුන්ටද වඩා සැප ලබන්නේ උපදි සම්පත්තිය නිසාය. උපදි සම්පත්තිය ඇති තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය බැවින් ඔහුට බොහෝ දෙනාගෙන් සැලකිලි ලැබෙන බැවින් සාගින්නේ සිටවන පාපකර්මය ඔහු සාගින්නෙන් සිටවීමට සමත් නොවේ. හොඳ ඇඳුම් පැළඳුම් නැතිකොට කිලිටි වැරහැලි ඇඳුම් හඳවන කර්මය ඔහුට ඇඳුම් පැළඳුම් නැති කිරීමට සමත් නොවේ. වාසස්ථානයක් නැති කරන කර්මය ඔහුට වාසස්ථානයක් නැති කිරීමට සමත් නොවේ. මෙසේ උපදි සම්පත්තිය නිසා බොහෝ අතීත අකුසල කර්මයෝ තමන්ගේ විපාකය ඇති කිරීමට නොසමත් වෙති. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල සම්පත්ති පතිබාල්හානං න විපච්ඡන්ති. කාල සම්පත්තිය වළක්වනු ලැබීම නිසා තමන්ගේ විපාකය නොදන්නා වූ ඇතැම් කර්මයෝ ඇතහ යනු එහි තේරුමයි. හොඳ රජුන් ඇති හොඳ ආණ්ඩු ඇති කලට වැසි ලැබෙන පමණට වැසි ලැබෙන කාලය කාල සම්පත්ති කාලයයි. සම්පත්ති කාලයේ කාහටත් පහසුවෙන් ජීවත් විය හැකිය. සත්වයන් සාගින්නෙන් පෙළෙන පිපාසාවෙන් පෙළෙන රෝගවලින් පෙළෙන තවත් නොයෙක් අයුරින් සත්වයන් පෙළෙන අකුසල කර්මයන්ට කාල සමාපත්තියේදී සත්වයන් පෙළීමට ඉඩ නොලැබේ. තමන්ගේ විපාක දානයට කාල සම්පත්තිය බාධා කරන බැවින් එතෙමුන්ගේ බොහෝ අකුසල කර්මයෝ විපාක නොදී පවතිත්. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි පයෝග සම්පත්ති පතිබාල්හානි න විපච්චති. ප්‍රයෝග සම්පත්තියෙන් බාධිත බැවින් විපාක නොදෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇතහ. ප්‍රාණවදා වද ආදී අකුසල ක්‍රියාවලින් වැළකීම, සුචරිතය පිරීම, පමණට ආහාර ගැනීම, පමණට වියදම් කිරීම, ගොවිකම් අත්කම් ආදියෙහි යෙදීම, අඤ්ඤන් හා හොඳින් විසීම ප්‍රයෝග සම්පත්තියයි. එහි අනික් පැත්ත ප්‍රයෝග විපත්තියයි. ඇතමෙකුට බොහෝ අතීත පාප කර්මයන් ඇතද එයින් බොහෝවක් ප්‍රයෝග සම්පත්තිය නිසා සිටිනා කල්හි විපාක දීමට සමත් නොවන්නාහ. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති විපත්තිං ආගම්ම විපච්ඡන්ති. ගති විපත්තිය නිසා විපාක ගෙන දෙන්නා වූ ඇතැම් පාප කර්මියෝ ඇත. අපාය ගතිය ගති විපත්තියයි. යම්කිසි අකුසලයකින් අපායෙහි උපතහොත් ගති සම්පත්තිය නිසා විපාක දීමට අසමත්ව තිබූ අකුසල කර්මයෝ ගති විපත්තියේදී විපාක දෙන්නට පටන් ගන්නාහ. ඉතා දුබල වූද අකුසල කර්මයට ගති විපත්තියේදී විපාක දීමට අවකාශ ලැබේ. ගති විපත්තියට වරක් පැමිණියා වූ සත්වයා හට ඔහු නැවත වරින් වර දිගටම තිරිසන් බවින් പ്രേത බවටද, പ്രേത ലോകයෙන් നരകයටද, നരകයෙන් නැවත තිරිසන් බවටද, പ്രേത බවටද පමුණුවමින් දීර්ඝ කාලයක් අකුසල කර්මයෝ විපාක දෙන්නාහ. ඊතා දීර්ඝ කාලයකින් මිස නැවත ඔහුට සුගතියට එන්නට ඉඩ නොලැබෙන්නේය. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි විපත්තිං ආගම්ම විපච්ඡන්ති. උපදි විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාප කර්මයෝ ඇත. ශරීරයේ අශෝභන වීම හා අංග විකල වීම උපදි විපත්තියයි. ඇතැමුන්ට උපදි විපත්තිය උප්පත්තියෙන්ම හිමිවේ. ඇතැම්හු උප්පත්තියෙන් උපදි සම්පත්තිය ලබා පසු කාලයේ රෝගයෙන් හා අන්තරායන් නිසා උපදි විපත්තියට පැමිණෙයි. උපදි විපත්තියෙහි පිහිටි විරූපී පුද්ගලයා ජනයාට අප්‍රියයි. සහෝදර සහෝදරියන්ට මව්පියන්ට වුවද එතරම් ප්‍රිය නැත. මාපියෝද උපදි සම්පත්තිය ඇති දරුවාට වඩා සලකයි. එය නැති දරුවාට වැඩසැලකිල්ලක් නොකරයි. ගිය ගිය තැනදී විරූපී පුද්ගලයා කොන් කරයි. ඒ නිසා උපදි සම්පත්තියේදී විපාක දීමට නොසමත් දුබල අකුසල කර්මයෝද මේ අවස්ථාවේදී ඔහුට විපාක දෙයි. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල විපත්තිං ආගම්ම විපච්ඡන්ති. කාල විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාප කර්මයෝ ඇත්තාහ. නපුරු රජුන් ඇති, නපුරු ආණ්ඩු ඇති, නපුරු මිනිසුන් ඇති කලට වැසි නොලබන ගොවිතන් පාළුවන රෝග බහුල ආහාර දුබර කාලය විපත්ති කාලයයි. කාල විපත්තියේදී මනුෂ්‍යයාට නිතරම පැමිණෙන්නේ දුක් කරදරයි. ඒ දුක් කරදර පැමිණීම කාල සම්පත්තියේදී විපාක දීමට නොසමත්ව තිබූ දුබල පාප කර්මයන් විපාක දීමට පටන් ගැනීමයි. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි පයෝග විපත්තිං ආගම්ම විපච්ඡන්ති. ප්‍රයෝග විපත්තිය නිසා විපාක දෙන ඇතැම් පාප කර්මය ඇතහ. බේබදුකම, සල්ලාලකම, සූදුව පමණට වඩා උඩඟු වීම, අසල්වැසියන් විරුද්ධ කර ගැනීම, නොසැලකිල්ලෙන් කටයුතු කිරීම හා තවත් නොයෙක් පව්කම් කිරීම ප්‍රයෝග විපත්තියයි. ඒ නිසා ඇතෙමුන්ට නින්දා ලබන්නට, පහර කන්නට, නඩුවලට හසුවීමට, රෝගවලට ගොදුරුවීමට, රැකියාවෙන් පහවීමට සිදුවේ. සමහර විට ඔවුන්ගේ ධනයද සතුරෝ පැහැර ගනිති. සමහර විනාශ කර දමති. එසේ දුක් කරදර අලාභහානි වීම ප්‍රයෝග සම්පත්තියේදී විපාක නොදිය හැකිව තිබූ පාප කර්මයන් ප්‍රයෝග විපත්තියේදී විපාක දීමයි. අත්තේ කච්චානි පාපකානි කල්යාණි ගති විපත්ති පති බල්හානි න විපච්ඡන්ති. ගති විපත්තිය නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුසල කර්මයෝ ඇතහ. ඇතැම්හු බොහෝ පින්කම් කරයි. එසේ පින් කළ අයගෙන් ඇතමෙක් මරණාසන්නයේදී දූදරුවන්ට හෝ ගේදොර වතුපිටිවලට හෝ සඟවා ඇති යම්කිසි වස්තුවකට හෝ ආශාවෙන් සිටගෙන ප්‍රේතව හෝ තිරිසන්ව හෝ උපදිති. ප්‍රේතගතිය, තිරශ්චීන ගතිය කුසලයන්ට විපාක දීමට තැනක් නොවන බැවින් ගති විපත්තියෙන් ඒ කුසලයෝ විපාක නොදෙති. තිරශ්චීන ප්‍රේතගති දෙකෙහි ස්වල්ප වශයෙන් කුසලයන්ට විපාක දීමට අවකාශ ඇත. නිරයගතිය හෝ අසුරගතියට පැමිණියහොත් එහිදී කුසලයන් හට විපාක දීමට තැනක් ඇත්තේමය නැති බවයයි කිව යුතුය. අත්තේ කච්චානි කල්යාණි කල්යාණානි කම්ම සමාදානානි උපදි විපත්ති පතිබල්හානි න විපච්ඡන්ති. උපදි විපත්තියෙන් බාධා වීම නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුසල ධර්මය ඇතහ. බොහෝ පින් නැත්තා වූ කෙනෙකු යම්කිසි පාප කර්මයකින් ප්‍රේතයෙකුසේ විරූපීව උපන්හොත් ඉපදීමෙන් පසු සුදු කබර ආදී රෝගයකින් හෝ විරූප වුවහොත් අනතුරකින් අංග විකලත්වයට හෝ පැමිණියහොත් ඔහුට උපදි සම්පත්තියේදී විපාක දිය හැකි කුසල කර්මයෝ විපාක නොදෙති. උපදි විපත්තිය නිසා බිරියක් ලැබීමට පින් නැති තැනැත්තා බිරියක් නොලබයි. සැමියකු ලැබීමට පින් නැති කත සැමියකු නොලබයි. උසස් තනතුරු ලැබීමට පින් නැත්තා තනතුරු නොලබයි. පැවිද්ද ලැබීමට පින් නැත්තා පැවිද්ද නොලබයි. එයට නිදසුනක් වශයෙන් විභංග අටුවාවෙහි මේ කතාව දක්වා තිබේ.